මගේ පෞද්ගලික වාදයේ තමයි පක්ෂනායක ධුරේ තියෙන්නේ කියලා දෙන්න ඕනේ කියන කාරණේ. මොකද අපේ පක්ෂ ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ මේ දෙමළ කෙනෙක්ට පක්ෂනායකම් දෙන්න බෑ කියලා. ඒක මගේ පෞද්ගලික මතය. හැබැයි හොසානේ පක්ෂයේ මධ්‍යමකාරක ස්වභාව ගන්නව තීන්දුව තමයි අපි කවුරුත් යට වෙන දෙයක. ඒක උදාහරණයක් හැටියට අපේ පක්ෂයේ ඉන්න පුළුවන් ඒ හවුල් සම්මුතිවාදී ආණ්ඩුවට කැමැති අය ඉන්න පුළුවන් අකමැති අය ඉන්න පුළුවන්. අපි අවසානයේ පක්ෂයේ මධ්‍යමකාරක ස්වභාවය තමයි සම්මුතිවාදී ආණ්ඩුව හදනවා කියන්නේ. ඒකට අපි ඔක්කොම යටයි.